ඉරිදා උදෑසන ධර්මානුශාසනාව. අතුරු ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන් වහන්සේ කැකල්ල පුසල්ල ශ්‍රී පුණ්‍යෝදාරාම විහාරාධිපති පූජනීය බිලිකල මීමුරේ ධම්මවංශය ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව මාතර රාහුල ආරස්ථානයේ සුසිලා සම්විසිංහ මාතාවතුළු පෞලේතු දරුණු ගුරු මිනිබිරියන් මාතකම ගුරුවත්ත වටරක ආගෙන් පුතුලා මහකුඹර මහත්මිය. දැන් ප්‍රදේශික යනක් වහන්සේ දැක්වත් ඒ පිළිගත්වමින් ධර්මාන් ශාසනාව සඳහාරාධනා කිරීම මාරාධන ස්තු කරන්නේ ඒ අතුරුවේ මාතෙන් පදිංචි සෝපින් දීලාවතේ බස්නායක මහත්මිය විසින්. අනුරමිතු සිටින් දුක් මිදීමද සමහමිත සිටින් දුකින් මිදෙමද මේ පිළිබඳ කරුණ දේශිකයන්ක් වාස අපට කරුණු පහදා දෙනු මැනව. ධර්මස්වමනයට පෙර කන්සිල සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සරන්තා චක්‍රවාලී සුවත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තෝ සද්දේ මොක්ඛදම් ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සදානන්දං සුච්ඡන්නං වුත්තේ සමතිනියති එවං සභාවිතං චිත්තං වාගෝ සමතිනියති ධර්මයේ ස්වයං ධර්මයේ ලැබි සබඳන පින්නතනි සමයෙන් බුදු සමයෙන් යෙදේ සරසලිමත් කර ගැනීම සඳහා ප්‍රබන්නාකමින් ජීවිත තුළ එකතු වෙනා වූ අසාමාන්‍ය වූ වේදනාවන් දුක් කර්මයන්ගෙන් මුදී ජීවිතයක් ගත කිරීම සඳහා මේ තමයි බුදුරජාණන් සතු විශිෂ්ට කරා ගැනීම. ඒ සඳහා අපද පුදුවරේ මාන කෙනෙකුට මේ සංසාරගත දෝෂයේ තිබෙන දුක්වලට හේතු පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයෙන් තොරව විවිධ කාරණා කටයුතු කරමින් සංසීම හොයනවා. කාල කාලික කෙටි කාලින සැලසීමක් තිබුණත් ඒ ඇතිවන්නේ නැහැ සෑහීමටපත් වීමක්. බවටපත් වන්නේ නැහැ. අවසානයේ ජීවිතය ගෙවී යනවා බලාපොරොත්තු ඉටවන්නේ. මෙතනින් මේ කාරණේදී එපා වැදගත් වන්නේ බුද්ධාන ශාස්ත්‍රණාවට සම්බන්ධීම. බුද්ධාන ශාස්ත්‍රණාව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ අවශ්‍ය කොටස ගැනීම උඩ සකස් කර ගැනීම. සකස් කර ගන්න අවශ්‍ය වෙනවා ධර්මස්සෝමී කියන එක. එබැවින් අපේ සදහවර පින්නතුන් මේ සංසාරයේ වැරදුන තේමාව අදහස කොහොමද ඒ නිවැරදි කර ගැනීම බලාපොරොත්තුෙන් තමයි ධර්මස්සෝමී කරන්නේ. එහෙනම් ගෞරව බුදුපියාණන් වහන්සේ ධර්මදේශනා විශේෂයෙන් උපමා සහිතයි. උපමාවෙන් තමයි සියල්ල පැහැදිලි කරලා තිබෙන්නේ. උන්වහන්සේගේ දැක්ම නැත්නම් උන්වහන්සේගේ දැක්මෙන් උපමාවක තහවුරු නොවන දෙයක් තම දකින්නේ නැහැ. ඒ තරමට උපමා මගින් මේ කරුණු පැහැදිලි කරලා තිබෙනවා. අපි අවධානය අද යොමු වන විශේෂයෙන් ධම්මපදයේ තියෙන ගාථා දෙකක් සඳහා ධම්මපදයේ ගාථා සම්බන්ධයෙන් දැක්කල මම ඔබට එහි තියෙනා වූ දෙත් ආකාර පිළිබඳව හැඟීමක් දෙන්න කැමතියි. සමිතම සමහර තැන්වලදී ගාථා දෙකක් තියෙනවා ඒකට සම්බන්ධ. ඒ දෙකෙන් දැනව ලබන්නේ වැරදීම සංවේදීම. එතන නැත්නම් පදවල පදලකක් නේද තිබෙනවා. අරමහදවමත පදම් සමෝධමච්චන පදම් කිව්වා මේ ගාථා දෙකේ පෙන්නන්නේ බාධා පදලකේ පෙන්නන්නේ. මේ වැරදි කිරීම සහ වැරදීම. සමහර ගාථා දෙයක් මගින් නැත්නම් දෙකක් මගින් එකක වර්ධන ආකාරය සහ එකක නිරෝධන ආකාරය පැහැදිලි කරනවා ලබනවා. ඇත්තටම වත්මන් සමාජයේ මේ වර්ධන වර්ධනාකාරය තේරුම් ගන්න ඕනේ. ඒකම ගත්තයින් පස්සේ තමයි වර්ධනලා තියෙනවායි කියලා වැටහෙන්නේ. අනුකූල නිවැරදි කරගන්න මාර්ගය යන්න පුළුවන්. සැබෑමනේ සංසාර ගමන ජීවන මාර්ගය බුදුන් වහන්සේ වදාළ ආකාරයට නම් පුදුම ස්වභාවය යනවා නම් ඒක අපි කොතරම් හරියයි කියලා හිතුවා. කොතරම් නිවැරදියි කියලා හිතුවත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් දැනෙන්නේ කිසියම් වරදක් පවතිනවා. මේ වරද තමයි අපට ජීවිත අසහනය පීඩා දුක් ගෙනත් දෙන්නේ. එබැවින් මේ වරද තේරුම් ගන්න පුළුවන් වෙනකොට නිවැරදි කරගත්ත අවශ්‍ය උපදේශය මහසීගෙන් ලැබෙනවා. ඒක අපට මාර්ගයේ අවතීර්ණය වන බවටපත් වීම තුළින් ඒ වරද නිවැරදි කරගෙන අපි ගොයන්නා වූ සනසින හොයාගන්න පුළුවන් වෙනවා. අවංකව පිළිගන්න ඕනේ හැම කෙනෙක්ම ජීවිතය තුළ සනසින හොයන අය කියලා. නමුත් සනසින සරුවාට 100%ක් සනසින ලබන්නට පුළුවන් කමක් නැත්නම් මේ බුද්ධාවාදී මොනසම අපිට ලැබෙන්නේ නැති නිසා. ඒනි අවරාදී උණුසුම නැත්තම් සරණ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තේරුම් ගැනීමයි ධර්මස්වරණයේ සිදු වෙන්නේ. එනිදි අපි අද භාවිතා කරන ලබන්නේ වික් පිළිබඳ උදාහරණයක්. එනිදි මා මේ ප්‍රකාශයට පස්සේ සමාහිත නැත්තම් නිවැරදි කරගන්න ආකාරය නමුත් දැන් දේශනාවෙලිම වැරදෙන ආකාරය පැහැදිලි කරලා නිවැරදි කරගන්න ආකාරය පැහැදිලි කරන්න කැමතියි. යත අගාරං දුක්ඛන්නම් මේ පෙන්වන්නේ සෙවිලි නොකළ ගිය දැන් ඔය වර්තමාන සමාජයේ සාධුවලින් ඉන්න සෙවිලි කරලා දෙන්නත් ඔයාලා හදාගත්තම නේද අපි ඉපදෙන පුඩා සමාජයේ අපි ළමා කාලේ සමාජයේ නැත්නම් ආර්ථික සමාජයේ මේ මහලවන් සෙවිලි කරන්න තුන වර්ග ඉදිරි වර්ග භාවිත කරලා තියෙන්නේ ඒක අපි ඊළඟට මේ තුනකෝ ඉදිරි මේ මහලවලට වැඩෙනවායි කියලා මේ නොකන්නේ තියෙන්නේ නැහැ එකට ඒ පිළිබඳ ශිල්පීන් ඉන්නවා ප්‍රමාණිකව ගැටගැසීමක් මතින් පිළිවෙලින් දේවල් අහුරන්න වෙනවා. ඒකට මේ පෙන්වන්නේ මනාව සෝහි නොකළ ගේ. පොත්ති සමත විඤ්ඤති වර්ෂාවෙන් දෙනවා. මනාව සෝහි නොකළ බැවි. ඒ උපමාව අරගෙන පෙන්වනවා ඒවා අභාවිත චිත්තක්. එතන සමාජයේ ජීවත් වෙනවා භාවිතයක් නැති සිතක් තියෙනවා. ස්වභාවිතයක් නැති සිතක් තියෙනවා. අභාවි සංචිත්තං ඒ ණයට රාගෝ සමති විඤ්ඤති රාගමේ සමෝහ නැමැති මේ නින්නෙන් විතර රැස්ස කියන වචනයක් කතා කරනවා නැත්නම් මේ රැස්සක දෙමිනවා වගේ මේ ජීවිතයක් මේවයින් ලොකින් දුකටපත් වෙන සිදු වෙනවා කියන එක තමයි මනසෙදී පළවෙනි උපමාව. යථාගාරං සුච්ඡන්නං මුත්‍ති නොසමති විඤ්ඤති. ඒ යම්සේ වුණාට මේ ගොහේ නැත්නම් ගේ මනාව සෙවිලි කළා නම් ඒක ඒ ගේම පැරණි ගේමයි වසෙන් දෙන්නේ නැතුව යනවා. හේතුවයි මනාව සෙවිලි කරගන්න. එබැවින් ස්වභාවික සිතක් වරුදු කරගන්න පුළුවන් ඒකට ජීවිතේ රාගදේ සමහ ගින්නින් පිටින්නේ නැතුව සතයවත් දෙන්නේ නැතුව ගත කරන්න පුළුවන්. ඒකට අපිට මේක කියන්න පුළුවන් තමයි ගයක් උපමා අපට දේශනා කළ ධර්මයේ කියන එක. දැන් අප ගයක් කියවහම අරමුණු කරගම ලබන්නේ අප ජීවත් වෙන නිසා. නමුත් මෙතන ගේ කියන වචනේ භාවිතා කරන ලබන්නේ ඔබේ ශරීරයට. ඔබේ ශරීරය නැත්නම් ඔබේ සිතට ඒ සිත මොකටද ජීවත් වීමේදී ජීවිතයේ කරදරවලට හිරිහලට දුක්වලට පත් වෙන ආකාරය තමයි මේ සෙවිලි නොකළ ගේට උපමා කරන්නේ මනාව සෙවිලි නොකළ ගේ රැස්ෙන් දෙවෙන්නාසේ ආරාධිත චිත්තයක් ඇති පුද්ගලයා ජීවිතයේ දුක් සංසාරිතව ගත කරනවා එහෙනම් ඔබට මේ දුක් සංසාරිතව වටා ගැනීමේදී මොකසමෙන් තියෙන නිවීම පිළිබඳව අර්ථකථනය යම වරද්ද වැරියතාවක් පැහැදිලි කරන්න කැමතියි. තාමත් අපේ සමාජයේ බෞද්ධ පින්නතුන් කල්පනා කරන ලබන්නේ ජීවිත දුකයි. එන්න දුක නැති වෙන තැනක් ජීවිතෙන් යහපත තියෙනවායි කියලා. මේ අර්ථකථනය වැරදි. මම පියාගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නිවීම සැනසීම ජීවිතෙන් යහපත තියෙන කප්පවෙයි. ජීවිත තුන කියනවා. හැම දෙයක්ම අපි ජීවිතේ තුලයි සැනසීම හොයන්නේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීමක පවතිනවා උන්වහන්සේ බණිබුතෝසෝ බදවා පරිනිබ්බානාය ධම්මං දේශිත කියන මේ වාක්‍යය මම නිරන්තරයෙන් ඉදිරිපත් කරනවා සමාජයේදී නිවන අවබෝධ වහන්සේ නිවෙන්න බණ කියනවා මේක සිංහල සරල තේරුම. එතකොට නියුනාව කියන වචنين කියන්නේ අවුරුදු 80 දිනුනා කියන එක නෙවෙයි අවුරුදු 35 දිනුනා කියනවා කියන එක. 80න් පස්සේ එකම ධර්මදේශනාවක් අත්කලේ නැහැ. ධර්මදේශනා කලේ 25 84. එහෙනම් මේලා ඉඳලා තියෙන්නේ. ඒ ඔස්සේ හිතන්නේ මේම අවශ්‍ය ජීවිතයට කියලා. මොනෙන් පස්සේ තමයි ජීවිතේ නොත් නැත්තේ. මොනෙන් පස්සේ තමයි ජීවිතේ මරණ ජීවිතුත් නැතෝ යන්නේ. එබැවින් මේ ස්වභාවිත චිත්තය සහ අභාවිත චිත්තය අතර පරතරය තේරුම් ගන්න පුළුවන් නම් අභාවිත චිත්තෙන් ජීවිතේ දුක් වෙනස් වෙන බව සහ ස්වභාවිත චිත්තේදී ජීවිත දුක් අයින් කර දෙන බව තමයි ඊළඟ තේරෙදි අපිට පැහැදිලි කරන්න පුළුවන් කමක් තියෙන්නේ. එවිට අප විසින් මේ සමාජයේ ජීවත් වෙන විට මේ අභාවිතේ කුමක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. අභාවිතය සහ ස්වභාවිතය සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල දුක්ඛ කියන ප්‍රමේය තුළ දැන් බලන්න මනෝබුද්ධ ධම්මා කියන ගාථාවේ මනසාචි පදුච්ඡේන එක දැක්කා. මනසාචි පහන්නේ තව දැක්කා. අර අර්ධ දෙලෙකත්, වරණි දැක්ක සහ නිරුදි දැක්ක. එබැවින් අපිට මේ වරණි දැක්ක සහ නිරුදි දැක්ක කා සමහදේශනා කළාද කියන එක තේරුම් ගන්න වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කර්ම පහදලි කිරීම වල පවතිනවා. උන්වහන්සේ වදාළ ධම් නොඇතගෙන ජීවිත ගත කරන අය. අදමිට අපේ බෞද්ධ පවුල් වල පාරම්පරික බෞද්ධ වෙන හොඳ සදහාත් අය ඉන්න පුළුවන් මේ අය. ඒවානම් මොන ඇසුරක් නඩුවා ඒක මේක සඳහන් කළේ. උන්වහන්සේ වදාරන මේ පිළිබඳ ප්‍රත්‍යඥා කියන එක. ප්‍රත්‍යඥා ස්වභාවය කියන ස්වභාවය නම් කියන ජීවත් වන්නේ කොහොම සතුව පවතින්නේ ස්වභාවික සිතක් නෙමෙයි අභාවික සිතක්. ඒකට උන්වහන්සේ ප්‍රත්‍යඥා ස්වභාවයක සමලා මේ ඉදිරිපත් කරන ලබන ආදී කියලා වචනයක්. ආරිය කියන වචනයෙන් කියන ලබන්නේ අභාවිත වෙනකොට ස්වභාවිතයේ ආරම්භ කළකෝ ස්වභාවිතයේ පවත්වාගෙන යන සිතක්. එතකොට අභාවිතයේ දුක්ගෙන මේ ස්වභාවිතයේ දුක් නැති කරලා දෙයි. තවත් තේමාවකින් කතා කරනවා නම් එබැවින් ඔබ ඉන්නේ පුතඥාන භාවයේ නම් ඒ පුතඥාන භාවයේ තුළ තිබෙන මේ අභාවිත බව නැත්තම් ඒ පිළිබඳව කරුණු වටහාගෙන අනුගමනය කරන්න තියෙන හැකියාව එම්බන් වෙනවා. ඒ නොහැකියාව තුළ තමයි සපහය නැති නිසාට නිරන්තරයෙන් ජීවිතේ පීඩාවම දුකම වෙනසම ආරන්නේ. මේ පිළිබඳව මා ඔබට මෙච්චර පැහැදිලි කරපු කරුණක අවසන් වාක්‍ය විතරක් කියන්න කැමතියි. මොකද ඒවා නිරන්තරයෙන් කියනවට ඉන්නේ නැති නිසා මෙච්චර ධර්මදේශනාවේ මා මේ වදන පැහැදිලි කරලා ඇති. විසාකාවත බුදුන් වහන්සේ වදාරනවා යම්කෝ විසාකේ සතං සුඛානි සතං දේසං දුක්ඛානි කියලා. විසාකාවනි මේ ජීවත් වෙන්න ගිහින් යම් යම් ඇලීම් සංඛ්‍යාව ඉවර යනවා නම් 100ක් දක්වා එනම් දුක් 100ක් තියෙනවා. මේ කතාව අපවරන්නේ බුදුරජාණන් වහන්සේ ඇලීම් එකක්වත් නැති දුක් එකක්වත් නැත කියන තරම් නැත කියලා තමයි විසාකාවට වදාරලා තියෙන්නේ. ඒකම ඇලීම් සංඛ්‍යාව 1 සිට 100 දක්වා හෝ 10000 දක්වා ඉහළ යන්නේ අභාවිත චිත්තයක් ඇති කෙනාට. ආපහු සියෝසිත බිඳුව දක්වා පහළට එන්න පුළුවන් තමක් වෙන්නේ ස්වභාවිත චිත්තය ඇති කරගන්න පුළුවන් වෙනාට. මේ පත්‍රයෙන් තේරුම් ගැනීමේදී අපට ටිකක් ගැඹුරට යන්න වෙනවා. මේ ගැඹුරට යාමේදී බුදුපියාණන් වහන්සේ වදාළ ධර්මයේදී අනුගමනීය මාර්ග දෙක තේරුම් ගන්න වෙනවා. මේ සමාජයේ අනුගමනීය මාර්ග දෙකක් තිබෙනවා. ඒ අනුගමනීය මාර්ග දෙක මා මෙතන විග්‍රහ කරන ලබන්නේ නිහිතයි කියන අර්ථයෙන් නෙවෙයි. සහස්තුක සම්මාදිට්ඨි සහ ආරි සම්මාදිට්ඨි කියන අර්ථය. පරපුරින් බුදුබව බුදුදහම ලැබුණා. මොකද මේ තාපය සම්බන්ධ නැති බව විශ්වාස කරලා යහපත් ව්‍යාකාර සම්මුලෙ දෙනවා. එනිසා අපිට තියෙන සහස්තුක සම්මාදිට්ඨි. සහස්තුක සම්මාදිට්ඨිය කරන ව්‍යාකාර සම්මවලදී යහපත් ව්‍යාකාරම් සම්මවලට නිරෝසා පරව වශයෙන් ආයු වර්ම සබ්බල නම් වූ විපාකයෙන් වෙනවා. නමුත් දසස්තුක සම්මාදිට්ඨිය තුල වෙනසක් යහපත් වුණාට අර අභාවිත කියන ගතිය තියෙනවා. අභාවිත චිත්තය ගැන ගතිය තිබෙනවා. එබැවින් ආර්ය සම්මාදිට්ඨිය කියන වචන විග්‍රහයෙන් තමයි ස්වභාවික සිත ආරම්භ වෙන්නේ. බුදුපියාණන් වහන්සේගේ උත්සාහය උනේ උන්වහන්සේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන සෑම මිනිසාටම ස්වභාවික සිතක් ලබා දීම. අභාවිත සිතකින් ජීවත් වෙන එක නෙවෙයි. එබැවින් අපේ වත්මන්ගේ ජීවත් වෙන වශයෙන් අපලන කල්පනා කරන්න ඕන අභාවිත සිතක් කරගෙන දුක් විඳිනවාද ජීවිතයේ සැපවෙන්නේ සැපවෙමින් දුක් විඳිනවාද වශයෙන් එහෙමයි. ස්වභාවික සිතේරුම් ගැනීම තුළින් දුක් වලට හේතු අයින් කර ගන්නවා. මේ කර්ම තේරුම් ගන්න වෙනවා. මේදී අපේ ආයතන වැඩගත් අවස්ථාවක් ලැබෙනවා. සිදුරු සහිත වහලේ ඇති විට නිවස වශයෙන් දෙමෙනවා. සැබෑ සංකල්පයක් නැති විට ඒ නිවසම වශයෙන් දෙන්නේ නැහැ. එන්නේ සැබෑ සංකල්පය කියන්නේ කොහොමද? අර නැත්නම් යථා ආගාරං විච්ඡන්නම් කියන්නේ කොහොමද? යම්සේ මේ මනාව සේවි නොකිරීම කියලා කියන්නේ මොකක්ද? සැබෑ ආවරණයක් ලැබෙන්නේ නැතිකම. ජීවිතේට ආවරණයක් ලබා දෙනවා. මෞර්තියන් විසින් කිසියම් ආවරණයක් ලබා දෙනවා. ගුණරුන් විසින් තව ආවරණයක් ලබා දෙනවා. ආගම විසින් තව ආවරණයක් ලබා දෙනවා. මේ සියල්ල දසවස්තුක සම්මා දිට්ඨිය තුළ නම් මේ බුදුන් වහන්සේ වදාළ සැබෑ ආවරණය නොවේ. ඊට පහින් තිබෙනා වූ තාවකාලික ආවරණ මේ සියල්ල. එබැවින් මේ නිවස වශයෙන් දෙනවා සමාන ජීවිතය එකින් එක දුක් ස්වභාවයෙන් අරහත භාවයට පත් වෙනවා. දුක් ස්වභාවය ඉහළ යනවා කියන මේ කරුණ තේරුම් ගන්න වෙනවා. මානෙහිදී දකිනවා මෙන්න මේ වගේ කරුණ. ආයතනයේද ස්වාමි සේවක සම්බන්ධතා. නිවසේද සහෝදර සහෝදරියන්ගේ සම්බන්ධතා. විවාහයේද සැමියා සහ දිරිය අතර සම්බන්ධතා. නැව ආරම්භයේදී හරිම නැවුන් මේ හැම දෙයක්ම. සුන්දරයි. වර්තමාන සමාජයේ මේ සම්බන්ධතාව පිළිබඳ සමීක්ෂණයක් කරලා බැලුවොත් සංසේවක සම්බන්ධතාවයේ දුරස්ත වීම පවතිනවා. එකක කාල බිලා ඉන්න සහෝදරින් පරිවාසිතපත් වීමත් සමග නොවුන් අතර දුරස්ත වීමක් පවතිනවා. දුරස්ත වීම කියන්නේ මෙතන ශරීරයෙන් දුරස්ත වීම නෙමෙයි, හදවතින් නොවුන්ට තියෙන සමීප සම්බන්ධතාවයේ ලෙන්ගත්වම බිඳ වැටෙනවා. ජීවිත අවසානයේ දක්වා සුවසේ ජීවත් වෙන්න ඕනේ කියන ආශිර්වාදයේ සහිත එක්කම යුගලවල් බොහෝ පිරිසක් අවුරුදු 2 3 4 5 යම් වික්‍රමයෙන් සහද බව වෙනවට වුණොන්ට වෛර කරලා වුණොන් ප්‍රතික්ෂේප කරලා වුණොන් සමුසහද බවක් නැති කරලා ජීවිත බලටපත් වෙනවා. අනි මේ සමාජයේ ජීවත් වෙනකොට වුණ අතර තිබිය යුතු මේ සහද සම්බන්ධතාව. තරුණ යන්නේ කොයි අදින් ඈත්ම අය බවටපත් වන්නේ මෙන්න මේ අභාවිත චිත්තය නිසා. දෙසි ආකාරයෙන් සම්බන්ධතාවයන් භාවිතා කරගන්න බැරි නැති නිසා. එබැවින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ සැනසීම හෙව්වාට කෙනෙක් ජීවත් වෙලා මේ අභාවිතය කියන කරුණ වැටහෙන්නේ නැති බාස්කල්ලු අභාවිතයේ ඉන්න කෙනෙක්. එවිට සියලු සම්බන්ධතා සෝදක්යෙන් ඉවත් වෙනවා. සෝදක්යෙන් ඉවත් වෙනකොට එතන ආත්මార్థකාමීත්වය ඉස්සර වෙනවා. ආත්මార్థකාමී ඉස්සර වීම මොනවාද? නැදවන්න, පරිගන්න, එකට එක කරන්න, වනසන්න තමයි කල්පනා කරන්නේ. අන අභාවිත චිත්තේ ප්‍රියාකාරීත්වය හැම විටම යහපතක් වෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ විදවණේකද නැහැ. පරිගන්නේකද නැහැ. අවුරු විනාශ කරන්නේකද නැහැ. මේකක්වත් අවශ්‍ය නැහැ. මන්දයක් සියලුම දෙනා ජීවත් වෙන්න කැමති, සියලු දෙනා සැනසෙන්න කැමති. එසේනම් මේ බාහිර පරිසරය වෙනස් කිරීම තුලින් ලබන්න පුළුවන් ප්‍රතිකරණයක් නෙවෙයි මේක. පාලකෙන් කලට ගැතන නින්දේදී බනවා පරිසර වෙනස් කරා. අපිත් කලට ගැලපෙන ආකාරයට නිවාස සලකුණු ආදී දේවල් වෙනස් කරගන්නේ. ඒව වෙනස් වෙන්න අවශ්‍ය වෙනවා. ඊට වඩා බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන ලබනවා මේ ස්වභාවික චිත්තය ඇති කර ගැනීම සඳහා අධ්‍යාත්මිකයෙන් වෙනසක් ඇති කර ගන්නවා. මේ අධ්‍යාත්මික වශයෙන් වෙනසක් ඇති කිරීමේදී ඔබට පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමට ඔයා හරි සීමාවක් තියෙනවා. පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී ඔබට පින්පව් හොඳ නරක හඳුනාගෙන පවුලින් ඉවත් වී පුණ්‍ය කර්මයන් රැස් කරගනිමින් ජීවිත අවසානයේ මරණින් ජීවිත කෙලවර ගන්න පුළුවන් මේ සුභතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පුද්ගලයා සතු තවත් දෙයක් වෙන්නනවා පුද්ගල සංවරයේ ඉක්මවාගිය දහම. ඒක අපලඟ ජීවත් වෙන්නේ පුද්ගලයෙක් වෙනුවට මොහොතින් මොහොත ඉපදෙන ලැබෙන ශරික ධර්මතාවයක්. අපි දැන් ජීවත් වෙන්නේ දැන් යම් කරුණක් සමග. කොහොනම් ඔබ මෙතන හෝ තවත් දැනක සිටින්නේ මේ ධර්මස්වරණී කරමින් තමයි ජීවත් වෙන්නේ. එහෙනම් ඔබ වෙනත් කටකර්තව්‍යයක් කරන්නේ නැහැ. ඔබ රුහාන්ගේ රාජකාරියට යන්නේ නැහැ, ගා ගන්නේ නැහැ, ආහාර අනුභව කරන්නේ නැහැ. ඒ කර්තව්‍යයෙන් නිදි අප වෙනත් කර්තව්‍යයක් සමග එකතු වෙනවා. මේදී අපිට තේරෙන්නට ඕන වර්තමාන මොහොතේ අපි කරන ලබන්නේ එක කර්තව්‍යයක් පමණයි. ඒ එක කර්තව්‍යය සමග අපි ජීවත් වෙනවා. මේ එකට කර්තව්‍යෙදී අපට මම කනවා, මම නානවා, මම නිදා ගන්නවා, මම වැඩට යනවා කියන විවිධ වචන භාවිත කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන ලබනවා මේ පොබලඟ සිදු වෙන්නේ ඇතුළෙන් දක්වන අල්ප කෘත්‍යයක්. එතන මුගාත්ට අපිට වෙනුනට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දානවා මේ හැම කෘත්‍යකම අදලාපේක කෘත්‍යයක් කියලා. මෙන්න එක කෘත්‍ය සම්බන්ධයෙන් දැක්කලා බුදුජානන් වහන්සේ කියන්නේ මේ මාතෙවෙනි පේරවතෙන් පැහැදිලි කරන ලබනවා අපි හැම දිනාතුලම දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත් ශනිකර ඉපදින මැරෙන ධර්මතාවයක් තියෙනවා පංචස්කන්ධයගේ ඉපදීම මැරීම කියන එක. පංචස්කන්ධයගේ ඉපදීම මැරීම දැනගන්න නැතුව සමාවිත චිත්තෙන් නිදෙන්න බෑ. සමාවිත චිත්තෙට එන්න බෑ. පංචස්කන්ධයගේ ඉපදීම මැරීම තමයි බුදුජානන් වහන්සේගේ සමාවිත චිත්තය දේශනා කරන්න මුල් වෙන ඒකකේමවට පත් වෙන්නේ. පංචස්කන්ධයගේ ඉපදීම මැරීම කියලා කියන්නේ පොතක තියෙන දෙයක් නෙවෙයි. පංචස්කන්ධයගේ ඉපදීම මැරීම කියලා කියන්නේ ඔබේ ඇසට කනට නාසයට දිවට කයට වසිනට කිසියම් අරමුණක් ලැබුණාම ඒ අරමුණ තුළ සිදුවෙන කාරණාව සිදුවීම් ටික විශ්ලේෂණය කිරීම. ඔබට කියන්න පුළුවන් එහට රූපයක් වෙනවා කියලා. ඔබට කියන්න පුළුවන් දිවට රසයක් දැනෙනවා කියලා. ඔබට හිතන්න කියන්න පුළුවන් මේ සිදස තරහක් ආවයි කියලා. ඒ විදිහට සයාකාර අරමුණ වෙනවා අපට. මේ සයාකාර අරමුණ වල පැමිණීම බුදුරජාණන් වහන්සේ විදහතර ලබනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක ඉදීම ලැබීම කියලා. අන්න අල්ප බුද්ධ කියන තැනට එන්නේ. ඉන්ද්‍රියන් 6න් වැඩ 6ක් වුණාට කාර්යයන් තමයි වැඩ 100ක් හමාරක් වුණාට අන්තිමට මේ සියල්ල ඇසෙන් රූපයක්, කනෙන් ශබ්දයක්, නාසෙන් ගන්ධයක්, දිවෙන් රසක්, කයෙන් පාසක් හෝ එසේ පස්දර භාවිතා නොකරන්නේ නම් සිතින් එන අරමුණක් සමග කරන කටයුත්තක්. ඒ කටයුත්තට කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. මේනි රූපයන් තේරුම් ගන්න. රූපයන් කියන්නේ ඇස නිසා හමු වෙන රූපේ. ඒ තමයි අපි රූපයන් බැලීමේදී හඳුන්වන්නේ. රූපේ තමයි අපි හොඳයි හෝ නරකයි කියලා හඳුන්වන්නේ. ශබ්දයක් ඇසීමේදී ශබ්ද රූපේ තමයි අපි වේදනාවට පාත්‍රය කරන්නේ හොඳයි සපයි නැත්නම් වේසා සංගතයි කියලා. මෙසේ ඇස කන නාසය දිවකය කියන හැම එකක් නිසාම රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටම්බ රූප කියනවා. පාසහ සිතින් එනවා ලෝම දේශ මොහ මූලිකවට මන රූපයක් මොකටද වේදනාවකටපත් වෙනවා. වේදනාවකටපත් වෙනවා කියන්නේ දෙදෙනා කෙනෙක් නොවේ. පාලි භාෂාවේ වේදනාව සැප දුක් උපේක්ෂා වේදනාවක් නෙමෙයි එකක්. මේ වේදනාවන් හැඳින්වීම සංඥාවක්. මේ වේදනාවන්ට තියෙන ඇලීම හෝ ගැටීම ඇලීමේදී ලෝභයක් ගැටීමේදී දේශයක් කියන කාරණේ හද ගන්නවා. ඇලීම මම කොට ගත්තාම ලෝභ මොහ. ගැටීම මම කොට ගත්තාම දේශ මොහ. එතකොට මෙන්න මේ සංඛාර කියන්නේ මේ ඇලීම මම සහ ගැටීම මම කියන එක. අන්න ඇලීම සහ ගැටීම මම වෙනකොට මේ රූප වේදනා සංඥා සංකාරයෙන් සිදුවන දේ සිදු වූ ආකාරයෙන් ප්‍රතික්ෂේප කිරීමකින්තරව පිළිගන්න ලබනවා ඒ සත්‍යයයි කියලා. මෙන්න මේ සංඛාර කියන එකේ ඇලීම මොනවා කියන කාරණයෙන් තමයි අභාවිතය සිද්ධ වෙන්නේ. අරමුණ වශයෙන් මේ සංඛාර කියන කිරි එක සමග ඇලීම නිසා තමයි මුලාව හටගන්නේ. ඇලීමයි මුලාව එකට එකතු වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ විසාකාට වදාළ සූත්‍රයේ මෙතන දල්පපම අරමුණෙහි ඇලීම අල්ලා ගැනීමයි. එතකොට ජීවත් වෙන්න ගිහින් ආරම්භයේදී ඇලීම් එකක් නම් තියෙන්නේ අවුරුදු 10ක් යනකොට 10ක්, 120ක් යනකොට 20ක්, 30ක් යනකොට 30ක්, 60ක් යනකොට 60ක්, 90ක් ජීවත් වෙනු 90ක්. අභාවිත චිත්තේදී ඇලෙන සංඛ්‍යාව ඉවර යන්න දුක් වැඩි. එහෙනම් ඒ උපරිමය කරා ඇලෙන සංඛ්‍යාව ඉවරටද ගෙනියන්න ඕන අපි. ඇලෙන සංඛ්‍යාව ධර්මයේ තේරුම් ගත්ත දවසේදලා පහළටද ගෙනියන්න ඕන අපි. මේ අභාවිතයට බව නමක් කියන්න මම කැමතියි. බුදුරජාණන් වහන්සේ වදාළ ශාස්ත්‍රීය වචනයක් මේකට තිබෙනවා. අභාවිතයේදී උන්වහන්සේ වදාරන්නේ මගේ මම මගේ ආත්ම කොට ගන්නවායි කියලා. කොහොමද මගේ මම මගේ ආත්ම කොට ගන්නේ කියලා? දැන්ම උන්වහන්සේ වදාරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට එන දේවල් තමයි මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගන්නේ කියලා. එතකොට අපි බෞද්ධ පින්නත විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ මම කියන වචනේ විග්‍රහය තමයි යමුලොයි කියන එක. ඔබට මම සම්මා සම්බුද්ධ කියන වචනේ අපතෙන් හම්බුනේ බුදු යම්මහස් සම්බන්ධයෙන්. ඔබට කතා කියෙන්නේ මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මම ගුරුවරියක් කියලා කියන්නේ සිදු වේවි. ඒ මම කියන වචන භාවිතයේ නෙවෙයි විතර මනුන් වහන්සේ ගැන කරා මම කියන්නේ. ඒක භාවිතා කරන්නේ මම. ඒකට ගැඹුරු කරුණක් තියෙනවා. ඒ ගැඹුරු කරුණේදී මම කියන්නේ ශරීරයක් නෙවෙයි. ශාරීරිකව මෞඛ්‍යන සහිතින් ඉන්න බුද්ධයා ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙනවා. එහෙනම් මමත් මම කියන ස්වභාවයක් භාවිත කරන්නේ. නමුත් මෙතන බුද්ධයාණන් වහන්සේ වදාරන්නේ ඒ මොහොතේ දෙන හැඟීම. රූපේදී රූපකාමයේ සම්දේදී සම්දකාමයේ තරහේ ඉනි තරහව ඊර්ෂ්‍යාවේ ඊර්ෂ්‍යාව බයේදී බය වෛරේදී වෛරේ කැදරකමේදී කැදරකම රාගයේදී රාගේ එහෙනම් යුක්තිය තැගින් මේ හැඟීම් සිතට එනවා ආපහු හැඟීමට වහල්දී කාය වචන ක්‍රියාත්මක කරනවා ඒක තමයි අභාවිත චිත්තේ ස්වභාවය හැඟීම් සිත දෙනවා හැඟීම් වලට වහල් දෙනවා වහල්දී කාය වචන ප්‍රතිවද දෙනවා අන්න මේ සමාජයේ හානි විනාශ කරදරකාරී ස්වභාවයන් අන්නයිද කරදර මේ සියල්ල සිදුවෙන්නේ මේ අභාවිත චිත්තය අපහම ඒ අන්න අදහස් පාලනය කරගන්න බැරුව කායික වචන දෙකින් තුන. දැන් මේ ප්‍රතිපලය කොහොමද? ප්‍රතිපලයේ චිත්ත සංතානගතව ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ මූලික තුන යටතේදී තවත් ආකාරයෙන් කතා කරනවා 21 ආකාර ගින්නක්. දැන් වෙන පටන් ගන්නවා. මේ ගින්න සම්බන්ධයෙන් රාගෝච, දෝෂෝච, මෝහෝච, ව්‍යාධි, ජරාච, මරණං විච ශෝකමේව පරිදේව දුක්ඛං විජ දුර්මන සම්පාය ආසුච්චේක අදසාංගිමා රාග දේශ මොහ ජරා වියාදි චෝක පරිදේව දුක්ඛං යලපී පරිවේස මෙන්න මේ අදෝතේ ඇවිලෙන එක තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ දුක්ගින්න කියලා මේ ස්වභාවයන්ට පක්ෂ නාය මේවයින් විදුර නාය සිහුර්ජාව වැටෙනවා කලන්ති ඇදිලා වැටෙනවා සුදුරු පිරුණ ඉඳ යනවා හදයාභාරණී දිනනවා එම නැත්නම් ජීවිතේ විනාශ කර ගන්න ලබනවා. එවන් පීඩාවන්ටපත් උනාය කියාවි මේ සමාජයේ මම විතරක් පිළිපො කෙනි. මේ සංසාරේ මේ ලංකාවේ නැතුව ඇති කියලා. අන්න මේ විදවීම අපට ආන්නේ නැයි. මෙන්න මේක තමයි බුදු සමයෙන් දෙන්නන දුක. අරකට ගන්න. මේ විදවීම අපට ළමා කාලේ තියෙන්නේ නැහැ. කෙසේ වෙතත් බලන්න. ආගම නිසා විඳනද ඔබට? ජාති නිසා විඳනද? කුලේ නිසා විඳනද? අලාවේ නිසා විඳනද? කිරුගේ නියාම නිසා විඳනද? අවුරුදු 4ක 5ක දරුවෙකුගේ මානසිකත්වයේ දෙස බලන් ඉඳලා නිරීක්ෂණය කරා. මේ ලෝක සිදුවන අදලෝම ධර්මයන් කිසිම දෙයක් රිදෙන්න කාරණා නැහැ ඒ දරුවට. අද මේ අදලෝම ධර්මයන් කාරණාවන් සාමාජික සංසිද්ධියක් සිදු වීමක්. අප මෙහාට යම් වටිනාකමක් දෙනවා ජීවිතයේදී. ඒ සාවධිනාකමේදී ප්‍රිය හතරයි අප්‍රිය හතරයි කියලා බෙදා ගන්නවා. ප්‍රිය හතර සමග ඇලීමක් ඇති කර ගන්නවා එතකොට ලෝභ, අය අප්‍රිය හතර සමග ඇලීමක් ඇති කර ගන්නවා එතකොට මොහොම. මේ දෝෂ. ඇලීමම ලෝභේ මමයි, ගැටීමම දෝෂේ මමයි. අන්න ලෝභ මොහොම කියන්නේ ඇලීම මම වෙනවා, ද්වේෂ මොහොම කියන්නේ ගැටීම මම වෙනවා. එතකොට මෙන්න මේ ජීවිතයේ ඇලීමෙන් ඇලීම මමත් වෙන ගැනීම ගැටීම මමත් වෙන ගැනීම කියන එකට කියනවා ලෝභ කරනවා, ද්වේෂ කරනවා, මෝහ කරනවා කියලා. මෙන්න අභාවිත චිත්තය. මෙන්න අභාවිත චිත්තෙන් ජීවත් වෙන්න ගියාම අර අපි කියමුකෝ නගර ස්වභාවයෙන් ගින්නේ නැහැ. ඒ වගේ දැනට කුරුකට ගාලා තියෙනවා. ගින්නක් නෙන්න ඕනේ දිනපතා. අද ටිකක් තියෙනවා හිත ආවෙ නැත්නම් තව ටිකක් වැඩ ගෑනවා, තව ටිකක් වැඩ ගෑනවා. මේ ඊට පස්සේ ටිකක් කලයක් මේක කුරු කන්නක් වෙනවා. අපි යන්න බැරි තරම් දුර්ගන්ධය හමන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ අභාවිත චිත්තෙන් සිත තුළ කොහේකද කිරීමේදී තමයි ජීවිතය දුක් වෙරි වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන වර්තමාන ජීවත් වෙන අය. මේ සඳහා ස්ත්‍රී පුරුෂ ભેදයන් නිවැරදි දෙයක් අවශ්‍ය නැහැ. බුදු දහම් මාහන්සේ මානවීයතාවදී වික්‍රීතාවදී නෙමෙයි, වික්‍රීතාවදී නෙමෙයි. බුදුන් වහන්සේ මානවීයතාවදී, සත්ත්වීයතාවදී, පරිසරීයතාවදී. නමුත් මේ සත්ත්වීයව පරිසරයට මේ කියන පැත්තට යන්න බැහැ. මිනිසුන්ට පුළුවන්කමක් තියෙනවා අභාවිත චිත්තයේ තියෙන දුෂිත ස්වභාවය. කලබලකාරී ස්වභාවය, දුක්ගෙන දෙන ස්වභාවය තේරුම් අරගෙන අභාවිත චිත්තෙන් මිදෙන්න කටයුතු කිරීම. මේ අභාවිතයට මම ඊළඟට වචනයක් කියන්න කැමතියි. ඒ වචනේ කියන්නේ ආයෙන්න ඒතන් මම ඒතෝමස්මින් ඒසෝ මෙයත්තා. එහෙම නැත්නම් ඔබ කතා කරන භාෂාවෙන් නම් නිත්‍ය සුඛාත්ම. එවිට පුතග්ජනයයි කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛ ආත්ම කියන ධර්මතාවයේ ධර්මයක් වශයෙන් පිළිඅරගෙන ජීවත් වෙනවා. නමුත් බුදුජානක මහන්සේ ලෝටින්නිකව බාර ධර්මයේ තුල සියලු සංස්කාර ධර්මයන්ගේ සදා ස්වභාවය නිත්‍ය සුඛ ආත්ම නොවේ. අනිත් දුක්ඛනාත්මයි. එහෙනම් නිත්‍ය සුඛ ආත්ම භාවයේ නැවත දැක්මේ සිට අනිත් දුක්ඛනාත්ම භාවයට පත් වෙන්න ඕන, පෙරෙන්නට ඕන. නිත්‍ය සුඛාත්ම භාවය අභාවිත චිත්තයයි අනිත්‍ය සුඛානාත්ම භාවයේ ස්වභාවිත චිත්තයයි අභාවිත චිත්තය තුළ එක්රසුණාව කුණු කන්දල් නැත්නම් ලෝභ දේශ මොහ මූලයන් ස්වභාවිත චිත්තේදී එකින් එක අස්කර ගනිමින් අවිසාකට වඳාල පරිදි දුක්වලට හේතු 100 99 98 ආදි වශයෙන් පිළිවෙලින් ගෙනෙමින් එකක්වත් නැති දන දක්වා ස්වභාවිත චිත්තේ භාවිතා කිරීමෙන් ගෙන්න පුළුවන්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ විශ්ේ කරන්න පුළුවන් ප්‍රතිපත්ති පූජාන් බුදුන් පිළිගන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේරුම් අරගෙන සැනසීම සඳහා අපිට කරන්න පුළුවන් දේ. ඕනෑම කෙනෙකුට මතක තබා ගන්න. මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් ඊට පස්සේ උට අනුගමනීය ධ්‍යාන මාර්ගය සහ නව අනුගමනීය ධ්‍යාන මාර්ගයට එන්න වෙනවා. අනුගමනීය ධ්‍යාන මාර්ගය කියලා කියන්නේ ස්වභාවික චිත්තය භාවිත කරන වේද. හැම දෙයක්ම ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතා බාර අරගෙන ඊට අදාළ ආයතන වටිනාකම් ගොඩනවා ගැනීම. හැම දෙයක්ම මමත්වෙන් ගැනීම. මගේ මම මගේ ආත්ම. ඒකට තමයි නිත්‍ය සත්‍ය කියලා කියන්නේ. එතන මම ඒක හමස්මින් කෙසෝ මෙයාත්තා. ඒ මගේ, ඒ මම, ඒ මගේ ආත්ම. මෙන්න මේ එතන මම ඒක හමස්මින් කෙසෝ මෙයාත්තා සංකල්පයෙන් ජීවත් වීම තමයි මේ ලෝකයේ තුර මිනිස්සුන්ට බුද්ධියක් දෙන්නේ. සතන් අරුව නොවේ, රස නොවේ, පින්න නොවේ, ඒවා නොවේ. බාහිර ලෝකයේ සිදු සම්පූර්ණ සිද්ධියක් නෙවෙයි. සිද්ධීන් සමග අපි ඇති කරගන්නා වූ බන්ධනීය නිසා අපි ඒවට බැඳෙනවා. සිද්ධීන් වෙනයි, බන්ධනීය වෙනයි. මේ නිසා තමයි සිද්ධීන් වෙනසක් සහ බන්ධනීය වෙනසක් නිසා තමයි අපිට දුකින් මිදෙන්න පුළුවන්කමක් වෙන්නේ. අපිට ලෝකෙ දුක් ගෙනත් දෙන්නේ සිදුවීමම නම්. කවදාකවත් බුදුරජාණන් ධර්ම දේශනා කළාට අපිට මේ ලෝකෙ දුකින් මිදෙන්න පුළුවන්කමක් නැහැ. සිදුවීම සහ බාර ගැනීම අතර පරතරයක් තියෙනවා. සිදුවීම සිදුවනවායි. මාගන්ධයාව බුදුරජාණන් වහන්සේ නිඳා කරනවා. පරණ තරහක් මොකටද කියලා. ආනන්දහාමුදුරුවෝ මොකට කරන්නේ? දුක් වෙනවා, ඉඳනවා. ඒ නිඳාව බාර අරගෙන අපි මෙහෙන් යම් කියලා කියනවා. අන්න බාර ගැනීම. බුදුරජාණන් වහන්සේ මොකට කරන්නේ? ඔය ගණන් ගන්න ඕන නැහැ. තමයි හිත දර්ශනක සාසිඳලා යාවි. අර උන්වහන්සේටගේ බාර ගැනීම ස්වභාවයෙන් උන්වහන්සේ ස්වභාවික චිත්තයේ නිරහසලා හිටියා. දැන් ගැනීම තිබුණා බාර ගැනීමක් තිබුණ නැහැ නිසා දුක් නැහැ. ඔබටත් මෙහෙම සමාජයේ ජීවත් වෙනකොට නිින්දා කළාට බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම්, අලාභයකදී බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම්, ආයසකදී බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම්, ඔබ අකමැති සියලු කාරණා ලෝකෙ සිදුවෙද්දී ඒවට කේන්ති ගන්න යන්නේ නැතුව, පරිගන්න යන්නේ නැතුව, රිදවන්න යන්නේ නැතුව, ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න පුළුවන් නම්, එහෙනම් ඉතින් තියෙන සාසීම තමයි මේන් කියලා කියන්නේ. මේක හිතාගලා කරගන්න ඕන කියලා. ප්‍රමාණ පූජා කළ පමණින් හරි, බුද්ධ පූජාවක් පැවැත්වීමෙන් හරි, සිත සමාදන් වුණ පමණින් හරි මේක ඉටු වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒකක්වත් වැරදි කියලා තමයි අපි කියන්නේ. ඒකයි දැන් ඥානස පූජාවන්. ඒකට පින්සිදුවේ පින්නේ පාපකින් වෙනවරුණාම පින්සිදුවේ එපාපියේ ප්‍රතිපත්ත ඵලයක් වශයෙන් කෙනෙකුට අනුවදහමින් නිවීම හමු වෙන්නේ නැහැ. අනුවදහම ලෝක ස්වභාවය බාර ගැනීම පෞද්ගලික ස්වභාවයක්. දැන් මෙහෙම කල්පනා කරන්න ඕන. ඔබේ නිවසේ ඥානියෙක් ඉන්නවා. ඔබ අනුනාදනවා වැළපෙනවා. ඔබට සම්බන්ධතාව තියෙන හිතවත් අයට මේ ඥානියත්තේ නැහැ. කොහොම නිරතයෙන් ඔබේ ඊට හදන්න හදනවා ගණන් ගන්න ඉපා කරදර වෙන්නේ බවු නගන්නේ. ඒ මානෙමයි උන්ටත් දැනෙන්නේ. ඔබ වාර ගන්න නිසා අල්ල ගන්න නිසා අඳනවා අයට බාර ගැනීමක් නැති සාධීමක් නෑ. ඒ ඔබ හිතුවට විතර මරණයක් සිද්ධ වෙනවා. ඒකට උතමින් ඕකට කියනවා කල් ගණන් ගන්න ඉපා බාර ගන්න ඉපා. ඔය නඳුනවා ලැබෙනවා. ඔබට බැඳීමක් කරදීමක් නෑ මොකද ඒක බාර ගැනීමක් නැති නිසා. මේක උදාහරණයක් මම මේ දෙන්නේ. දැන් ලෝකෙ දුක් ගලක් දෙන්නේ සිදුවීම නෙවෙයි බාර ගැනීම. මේ බාර ගැනීමට කියන්නේ නිත්සුකාත්මයෙන් ධර්මයි කියලා. ඒකයි මේ ලෝකෙදි සිදෙන සිදුවීම් මමකට මගේකට මගේ ආත්මකට දැක්කා. ඔය තුලින් සිත අපිරිසිදු කරගම ලබනවා. ලෝභයට බැඳෙනවා, දේශයට බැඳෙනවා, මෝහයට බැඳෙනවා, ඊර්ෂ්‍යාවට බැඳෙනවා, වෛරයට බැඳෙනවා, නොයෙක් කාරණාවලට බැඳෙනවා. ඒ බැඳීම තමයි ජීවිතේ උරගයක් බවට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවදන්නේ මරණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ මරණයෙන් පස්සේ බන්ධවලින් මිදෙන්න කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මතු ජීවිතයකදී ඉපදී බන්ධවලින් මිදෙන්න කියන එක නෙමෙයි. අද මේ බන්ධනවල ස්වභාවය උපරිමයේ දක්වා ගෙනියන්නේ නැතුව දැන් මත්තමින් දේරුම් අරගෙන ඉතුරු ටික අනු කරගන්න. මේ සියල්ලට තව වචනයක් කියන්න වෙනවා. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තමයි පැහැදිලි කළා වූ නිත්‍ය සුඛ බවට පත්වන්නේ මොනවාද? සිය සංස්කාර ධර්මයන්. සිය සංස්කාර ධර්මයන් කියන්නේ මොනවාද? අන්නේට මේ ධර්ම දේශනාවල තවත් තැනකට ගැඹුරු තැනකට මට එන්න සිද්ධ වෙනවා. අපි ක්‍රමයෙන් පැහැදිලි කරන ධර්ම දේශනා මාලාවක ඉන්නේ. මේ වත්මන් සමාජයේ බෞද්ධින්ද තාමත් බොහෝ දෙනා මේ ප්‍රත්‍යඥාන අභාවිත චිත්ත ඇති අය. බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා කියන්නේ බාහිර ලෝකයේ තියෙන වස්තුන්ගේ කැඩීම කියන එක. අපිටින් එහාට කවුරුත් හොයන්නේ නැහැ. නමුත් බාහිර ලෝකයේ වස්තුන්ගේ කැඩීමේ නියමයක් පිටපිට අනිත්‍ය වශයෙන් සමහත් කරන්නේ නැති බව ධර්මස්වණි කරන හැම කෙනෙක්ම තේරුම් ගන්නවා. ඒක දැනගත්තයි කියලා අපට ලැබෙන නියමයක් නෑ. ඒක දැනගන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි. අන්‍යාගමික ලෝකෙ ඉන්න ඕනම කෙනෙක් මේ වස්තුන්ගේ දිරායාම ගන්නවා. නමුත් ඒකෙන් අපට ලැබෙන වරසීමක් නැහැ. සංස්කාර ධර්මයන් කියන්නේ බාහිර වස්තුන්ට නෙමෙයි දෙන්නේ. සංස්කාර ධර්මයන් කියලා කියන්නේ අර මම ඉදින් සවන් කළා වූ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණු වලදී ඒ අරමුණ හඳුනා ගැනීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහක් හදගන්නවා. ඒ ස්කන්ධ ධර්ම පහේ සංකාර කියලා තියෙනවා. ඒ සංකාරයේ තියෙන જાති වර්ගයක් තියෙනවා ජීවත් වෙන්න ගත්තාම. දැන් මේ පවු කරනකොටත් මේ රූප වේදනා සංඥා සංකාර පහ හදගන්නේ. එතකොට සංකාර ස්කන්ධේ හටගන්නේ මොනවද? පවු චේතනා නැත්තම් අපුණ්‍ය ආදී සංකාර. පවු කරන්නේ හොඳ නැහැ කියලා ස්කන්ධ පහ පරිහරණය කරනකොට එතන හටගන්නේ පුණ්‍ය ආදී සංකාර. මේ දෙකම අතරලා වනාන්තරගත වුණා ඉතින් වික්ෂ සමාජයේ ඉන්දියා සමාජයේ ඥාන කුසල් කියලා දෙයක් මේ සංකාර ස්කන්ධ දෙක තුනද ගත්තා. එතකොට අනිත්‍ය සංකාර. දැන් මේ සංකාර ස්කන්ධේ මමකට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම සංකාරා පරමාදුකායන්නේ ධම්මපදයේ තැනලා තිබෙනවා. ලෝකව දුක සංකාරයයි. දැන් සංකාරේ මමකට ගත්තාම සංකාරයෙන් බරව යනකොට අපුඤ්ඤාවි සංකාරයෙන් අපාය යන්න පුළුවන්. පුඤ්ඤාවි සංකාරයෙන් මිනිසොන් අතරව දෙවියන් අතරව උපදින්න පුළුවන්. ආනිජ්ජාවි සංකාරයෙන් රූපේ අරූපේ ධම්මතලව යන්න පුළුවන්. එතකොට මේ සංකාර සසර පැවැත්ම ලබා දෙනවා. කතාවම ගන්න බුද්ධගණිකායෙන් යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය බුදුඥානවහන්සේ වදාරනවා. ඔබට යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංඛාර පදනම් කොටගෙනයි. සංඛාරංච නිරෝධේන මේ සංඛාරයන් නිරෝධ කිරීමෙන් අති දුක්ඛ සම්භව දුකක් හට ගැනීමක් නැත. දැන් එහෙමනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති බුද්ධ වචන සබ්බේ සංඛාරා නිච්ඡාති අභාවිත චිත්තයති පුද්ගලයාගේ දර්ශනය. මේකට තමයි බුදුරජාණන් වහන්සේ දේශවරණ පස්සෙන් පස්සට යනවා කියලා කියන්නේ. ඇහුවොත් බුද්ධං සරණං ගච්ඡාමි, ඇහුවොත් බෞද්ධයෝ. ඒ වුණාට මුදුන් වදාළ ධර්මයේ වෙනෝට ඇකින් ඇකට සංඛාරයේ මම කොට අරගෙන සංඛාර රැස් කරගන්න යනවා. මෙන්න අභාවිත චිත්තේ. මේ අභාවිත චිත්තේදී සිදුවෙන දේ තමයි අර මම මතක් කළේ නගර සභාවෙන් එන්නේ නැති එක ගේට්වේ ඉස්සරහා තියෙන කුණුහඩ දිනෙන් දින ඉවරන්නේ නැවත නැවත ඒකට කුණු දාන නිසා. අන්න ඒ වගේ අරමුණක වල එන්නා වූ හැඟීම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන් කටයුතු කිරීමේදී නැවත නැවතත් ඒක වැඩෙනවා. චිත්ත අතුරත ලෝභ දේශ මොහ මූලයන් වැඩෙනවා. සංහාංශේ වැඩෙනවා කියන්නේ මේකට. එහෙනම් බාහිරයේ තියෙන හැම දෙයක් සමග උට ඇලෙන්න නැත්නම් වෙන ගැටෙන්න සිද්ධ වෙනවා. මේ ගැටෙන්න සිදු වුණාම අරුව වැරදි, වැස්ස වැරදි, පින්න වැරදි, ලාභය වැරදි, ආහාරය වැරදි, රෝග පීඩා වැරදි, අම්මා වැරදි, තාත්තා වැරදි, කතා කරන වැරදි, කතා කරන වැරදි, මරක්වත්ම හොඳ දේවල් නැහැ. ඔය අභාවිත චිත්තෙන් මහලු වයසට ගිය අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි අසු කරලා බලන්න සතුට වෙන්නේ මොනවක් තියනවද කියලා. ඇයි මේ ජීවිතේ හිරේ හදාගන්නේ නැහැ නේද? එනවින් ඉපායික්මනින් ධර්මස්වණී කරලා මේ රෝග දේශ මොහයන්ගේ නගින කලාව එවගේ දර හදා ගන්න කලාව වෙනුවට සුභාරිතේ භාවිතා කරන්න කොහොමද කියලා තේරුම් ගන්න. එහෙදි බුදුන් වහන්සේ වදාන ලබන්නේ ස්කන්ධ පංචකය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න. අන්න සුභාරිතේදී ස්කන්ධ පංචකය අනිත් දුක්ඛානාත්ම මතතර හැරෙනවා. අභාරිතේදී ස්කන්ධ පංචකය නිතස්කාරම දැක්කට ගන්නවා. එතකොටින් මම මගේ මගේ ආත්ම සංකල්පය අභාරිත චිත්තයයි. අම කාරණේකදී මට දැනන අපට දරුවක් අපට පාළුවක් කළා මට මදිකමක් කළා ආදි වශයෙන් මේ හැම දෙයක්ම බාර ගැනීමයි මම කියලා කියන්නේ මම කියන අතන දෙකෝ ශරීරේ නෙවෙයි ජීවේ හැංගීමේ අල්ලා ගැනීම මම අනුභවයෙන් දරනවා උපාදා පරිත්තස්සනංච වූ වික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච කියලා මේ අරමුණු අල්ලා ගැනීමෙන් තවල දේශනා කරමි අල්ලා නොගැනීමෙන් නොතවල දේශනා කරමි අල්ලා ගැනීම අභාවිතේ නොවේද? අල්ලා නොගැනීම සුභාවිතේ නොවේද? සුභාවිතේදී අල්ලාගත් දේවරු ඉවත් වෙනවා. අලුතින් අල්ලාගන්නේ නැත්නම් ආයෙ දුක් උපදින්න හේතු ඉතුරු වෙන්නේ නැහැ. දුක් ගලක් දෙන්නේ මේ අල්ලා ගැනීම තුළ සිත ඇතුළත පදිංචී පවතිනා වූ තණ්හාංශේ නැමැති හේතු. කෙනෙක් යටින්ද කියනවා, බවංගස්ද කියනවා, නිදිවස්ද කියනවා වටේ මොන නැහැ. තමා එකතු කරගත්ත කුණ ටික. අභාවිත චිත්තයේදී කුණුකරණ කුණුකර ගැනෙනවා නිස්සකාත්ම සංකල්පය අභාවිත චිත්තයයි. අන්න සිහිය එන්න ඕන මෙතෙන්ද. සිහිය ආවම තමයි අභාවිතය වෙනුවට අල්ලාගෙන ඉදිරියට පැදීම වෙනුවට අවසන් කරන්න වර්තමාන මොහොතේ කෙපට හිතෙන්නේ. කෙනෙක් දන්නාම කේන් තියෙන්න පුළුවන්. කේන් තියෙමින් වහින්න ගියොත් දොර දිග ගින් දාගෙන මරාගෙන කපාගෙන කොටාගෙන අවසන් වෙනවන්න අභාවිතයේ ප්‍රතිඵල. තව බුදුරජාණන් වහන්සේ වදාරනවා දැනීම වෙනයි බාර ගැනීම වෙනයි. ඔබට බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් මම නොවනවා නම් ප්‍රතික්‍රියා දක්වන්න කායික වචන දෙන්නේ නැත්නම් මේක ඉවර වෙනවා. සිත තුළ ඉවර වෙනවා. සිත තුළ ඉතුරු වෙනාට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. සිත තුළ ඉතුරු නොවි අවසන් වෙනාට කියනවා දුක්ඛානාත්ම කියලා. අද බුදුරජාණන් වහන්සේ සියලු දෙනා සඳහා නිර්දේශ කළ භාවනාවන් නිමයයි. ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ එදිනදා ජීවිතයේදී මේ රැස් වෙන කුණ වෙනවා ඒව අස්කරන්නට අයින් කරන්න පුරුදු වෙන අපහැරීම. බාහිර වස්තු අම්මා තාත්තා දිවල් දරවල හැදීම නිදී. නරෝපය අපහැරීම, දේශය අපහැරීම, මෝහය අපහැරීම, ඊර්ෂ්‍යා අපහැරීම, සමස්ත වශයෙන් දක්කල සංහාව අපහැරීම, සමස්ත දෙකින් ගියා මමත්වය අපහැරීම. සමාජයේ දුක්ගෙනත් දෙන්නේ තමා විසින් ඉදිරියේ ඇති කර ගන්නව මමත්වයයි. මමත්වයේ වැඩි වෙන්න තරමට ජීවිතයේ දුක් වැඩි වෙනවා. මේකට කියනවා අහංකාරය කියලා පාලි භාෂාවෙන්. අහං කියන්නේ මම, කාරය කියන්නේ කර ගැනීම. එතකොට ඉදකඩම් වතු පිටි ගෙවල් දරවල් ලෝභ අලෝභ දේශ අතර ලෝකම් කුංචිකම් ඕනෑම දෙයකින් දුක්පත්නම් ඕනෑම දෙයකින් අහංකාර වෙන්න පුළුවන්. කොණ්ඩයක් අල්ලගත්තොත් මම යදිනවා. අල්ලා ගැනීමෙන් තැවුල. අන්න අභාවිත චිත්තේ හැම දෙයක්ම මෙසේ අර මේ කණු අදින උපකරණයක් වගේ සියල්ල බාර ගන්න පටන් ගන්නවා. මේ නිසා ජීවිතයේ දුක් ගොඩකට පත් වෙනවා අපිට. දැන් මේවා අපිට තේරුම් ගත්ත දවසල අයින් කරන්න පුළුවන්. අයින් කරගෙන යනකොට මේ දුක්වලට හේතු හිතෙන්නේ නැති විට බාහිර සිද්ධි සම්බ ගැටෙන්න හේතුවක් නැතුව යනවා. ඒක තේරෙන්නේ එහෙම ගැටීම් අඩු වෙනකොටයි. අවසාන දක්වා දිනු කරගෙන යන එකට ප්‍රතිපත්තාන් වදිනවා කියනවා. අවසාන දක්වා දිනුවට සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් භාවයට පත් වෙනවා කියලා කියනවා. මේවා මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. නමුත් සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම කියන වචනේ ගැඹුර තව ටිකක් තේරුම් ගන්න වෙනවා. පාසල් ගිහින් අධ්‍යාපනය ලැබුව බවමින් හෝ විභාගෙල්ල පාස් වෙන බවමින් හෝ සියලු සංස්කාර ධර්මයන් කවුරුත් දැනගන්නේ නැහැ. ඒ අනිදුක්ඛානාත්මය දැනගන්නේ නැහැ. වචනයක් මා කියන්නම්. සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම වශයෙන් දැනගන්නවා කියනකොට තමයි සෝවාන් වෙනවා කියන්නේ. සෝවාන් වන පුද්ගලයා එතනින් එහාට තමයි මේ ස්වභාවිත චිත්තය වැඩිදුණු ගන්න පුළුවන්කමක් තියෙන සෝවාන් වූ පුද්ගලෙන් දාගෙන අභාවිත චිත්තය. අභාවිත චිත්තෙන් දුක් විඳින්න මියනවාට වඩා නිස්සකාම සංකල්පේ නැමති හිරගේ ඉන්නවට වඩා බුද්ධයාණන් වහන්සේලෝ දෙලි කරලා උමනින් දුක්ඛානාත්ම නැමති මේ ස්වභාවිත චිත්තේ භාවිතා කරන හැටි කල්යාණ මිත්‍ර සේවනයෙන් සත්ධර්ම ශ්‍රවණයෙන් හොයාගන්න. හොයාගෙන අගාධක අගාධම මේ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින පිරිසක් බවට පත් වෙන්න. ඒ මානසික වශයෙන් දක්කල මානවවාදී සමාජයක් ඒසියා කරන්නේ පරි ගන්න නැති එක දෙක කරන්නේ හිංසා කරන්නේ විවර කරන්නේ බොරු කරන්නේ නැති සමාජයක් වර්තමානයේ ස්ථාපිත වෙනවා නම් ඊට වඩා හොඳ ලෝකයක් තවත් තියෙන්නේ. වර්තමාන ලෝකයේ හැදින්නේ අභාවිත චිත්තය තුලින් නෙමෙයි. වර්තමාන ලෝකයේ හද කිසොන් දේවන්ට වනේ බුදුන් වහන්සේ වදාළ ස්වභාවිත චිත්තෙන් ඔබ සෑම සියලු දෙනාට ඒ ස්වභාවිත චිත්තය පිළිබඳ තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරයක් පිණිස සම්පූර්ණ අංග සම්පූර්ණ ධර්මදේශනාවක් කියලා මම මේක කියන්නේ නැහැ. කවුරුටත් ඔබ ඒවා තේරුම් ගන්න එසේ ස්වභාවිත චිත්තයකින් කටයුතු කර සැනසෙන ජීවිතයක් ගත කර ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාට හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අප මේ මොහොතේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. අද ධර්ම දේශනාවේ දායකත්ව අද දින දෙක අපතරින් වූ මාතර සමනසිංහ මෝටර් සීනියර් මාතෘන් දීටි සමනසිංහ පියාණන්ට මෙසේ ගිය දීපස් වීරසිංහ සියාටත් මවක් ලෙස අප සමග උපකාර කළ බී විහාමි මාතාවටත් අප නමින් ලැසේ ගිසුම්ලා විදම් ත්‍රාදීන්ටත් පිමන මෝදන් කිරීම උදෙසා නොප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වය දරනවා. මාතර රාහුල හරස්පාරේ සුසුලා සමනසිංහ මාතාවටතුළු පවුලේ දූදරු මුණුපුර මීපිරියන් විසින් ආකාශත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු මනේ ධර්මානුශාසනාව ප්‍රවතු ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල කුස්සල්ල ශ්‍රී කුඤ්ඤෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල දීමුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. Thank you. සිරිමි දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. ධර්මවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි. කතා කරන ජාතික ගුවන්තුලේ ආගමික ආශ්‍රිත දුරකථන අංකය 01112697140. සබේ